ජනවාරි මාස 8 වෙනිදා රාජපක්ෂ පාලනේ බිඳවැටෙනවා. හැබැයි ගොඩනැගිලි පාලන විශ්වාස නොකරන පන්නේ පාවා දුන් පාලකේ බවට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉතිහාසගත වෙනවා. මේ දෙන්නට පුළුවන්ද මහදවාලේ හම්බ වෙන්නේ? හෙලෝ මිස්ටර් සිරිසේන, හෙලෝ මිස්ටර් රාජපක්ෂ, අතට අත දෙන්න පුළුවන්ද? අර කන්ද දවසේ අතට අත දුන්නේ නේ. ඒ වෙලාවේ වේදිකාව නැගලා කිව්වා අතට අත දුන්නේ නැත්නම් මහින්ද මහත්තයා මතුරුලා තෙල් දාගෙන ඇවිල්ලා. එහෙම කියපු අය දැන් එකට ලැයිස්තු හදනවා. එකට අපේක්ෂකම් හදනවා. එකට රැස්වීමල නැගින ලැයිස්තුලා ඉන්නවා. දුරකතන වලින් කතා කරනවා. නෑ මේ දෙන්නට හම්බ වෙන්න පුළුවන් කළුවරේ විතරයි. එයි දවල් හම්බුනොත් සිරිසේන මහත්තයා මහින්ද මහත්තයට හු කියනවා. මහින්ද මහත්තයා සිරිසේන මහත්තයට හු කියනවා. අපි අහන්නේ තමුන් ආසලගේ මේ පිළිකුල් සහගත දේශපාලනේ අපේ රටේ වෙනස් කරන්න ඕනේ නැද්ද?